මජ්ඣිම නිකායෝ බ්‍රාහ්මණ වග්ගෝ 2.5.1 බ්‍රහ්මායු සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා විදේහේසු චාරිකං චරති මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි තේන කෝපන සම්මයේන බ්‍රහ්මායුනාම බ්‍රාහ්මනෝ මිථිලායන් පටිවසති ජින්නෝ බුද්ධ මහල්ලකෝ අන්ධගතවයෝ අනුපපත්ත විසංවස්ස සතිකෝ ජාතියා තින්නං වේදානං පාරගෝ සනිඝණ්ඩු කේතු භානං සාඛරප්ප භේදානං ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යාකරණෝ ලෝකායත මහාපුරිස ලක්ඛනේසු අනවයෝ අස්සෝ සිඛෝ බ්‍රහ්මායු බ්‍රාහ්මනෝ සම්මනෝ ඛලු භෝගෝතමෝ සංඛේ පුත්තෝ සංඛේ කුලා පබ්බජිතෝ විදේහේසු චාරිකං චරති මහතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේහි භික්ඛු සතේහි සංඛෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යානෝ කිත්ති සද්ද අම්භුංගත ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සොයිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රහ්මකං සස්සමනං බ්‍රාහ්මනින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති සෝධම්මං දේසේති ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සම්ව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති සාධුකෝපන තථාරූපානං අරහතං දස්සනං හෝතීති තේන කෝපන සමයේන බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස

චක්කරතනං හත්තිරතනං අස්සරතනං මනිරතනං ඉත්තිරතනං ගාපතිරතනං පරිනායකරතනමේව සත්තමං පරෝසහස්සංකෝපනස්ස පුත්තා භවන්ති සූරාවීරංගරූපා පරසේනප් පමන්දන සොයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන අභිවිජය අජ්ජාවසති සචේකෝපනගාරස්මානගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධ ලෝකේ විවත්තච්ඡද අහං කෝපනතේ තාත උත්තර මන්තානන්දාතා ත්වං මේ මන්තානං පටිංගහේ තාති ඒවං භූතිකෝත්තරෝ මානවෝ බ්‍රහ්මායුස්ස බ්‍රාහ්මනස්ස පටිසුත්වා උට්ඨායාසනා බ්‍රහ්මායුං බ්‍රාහ්මනං අභිවාදෙත්වා පදක්ඛිනං කත් විදේහේසු යේන භගවාතේන චාරිකම් පක්කාමි අනුපුම්බේන චාරිකං චරමානෝ යේන භගවාතේනුපසංකමි උපසංකමිත් ත්වා භගවතා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නාකෝත් තරමානවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානි සම්මන්නේසි අද්දසාඛෝත්තරමානවෝ භගවතෝ කායේ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානි යේ භුයේන ඨපෙත්වා ද්වේ ද්වීසු මහපුරිස ලක්ඛනේ සුකංඛති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසේදති කෝසෝහිතේ චවත්තගුයේ පහුත ජිවහතාය චාති අතකෝ භගවතෝ තදහෝසි පස්සතිකෝ මේ අයං උත්තරමානෝ ද්වත්තිංස මහපුරිස ලක්ඛනානියේ භුයේන ඨපෙත්වාදේ ද්වීසු මහපුරිස ලක්ඛනේ සුකංඛති විචිකිච්ඡති නාධිමුච්ඡති න සම්පසේදති කෝසෝහිතේ චවත්තගුයේ පහුත ජිවහතාය චාති අතකෝ භගවා තතාරූපං ඉද්ධාභිසංඛාරං අභිසංඛාසි

ආයත පන්හිකෝ පනසෝ භවංගෝතමෝ දීඝංගුලීකෝ පනසෝ භවංගෝතමෝ මුදුතලුන හත්ථ පාදකෝ පනසෝ භවංගෝතමෝ ජාලහත්ථ පාදකෝ පනසෝ භවංගෝතමෝ උස්සංඛ පාදකෝ පනසෝ භවංගෝතමෝ ඒනිජංඝකෝ පනසෝ භවංගෝතමෝ ඨිතකෝවකෝ පනසෝ භවංගෝතමෝ අනෝනමන්ත උභෝහි පානිතලේ ජන්නුකානි පරිමසති පරිමජ්ජති කෝසෝහිතවත්ථගුයිහකෝ පනසෝ භවංගෝතමෝ සුවන්නවන්නෝකෝ පනසෝ භවංගෝතමෝ කංචන සන්නිභත්තච සුඛුමච්චවීකෝ පනසෝ භවංගෝතමෝ සුඛුමත්තාචවියා රජෝජල්ලං කායේන උපලිප්පති ඒකේකලෝමෝකෝ පනසෝ භවංගෝතමෝ ඒකේකානිලෝමානිලෝමකූපේ සුජාතානි උද්ධංගලෝමෝකෝ පනසෝ භවංගෝතමෝ උද්ධංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුන්දලාවත්තානි පදක්කිනක් වත්තක ජාතානි බ්‍රහ්මුජ්ජුගත්තක පනසෝ භවංගෝතමෝ සත්තුස්සදකෝ පනසෝ භවංගෝතමෝ සීහපුබ්බද්ධකායෝකෝ පනසෝ භවංගෝතමෝ චිතන්තරන්සෝකෝ පනසෝ භවංගෝතමෝ නිග්‍රෝධ පරිමණ්ඩලෝකෝ පනසෝ භවංගෝතමෝ යාවතක් වස්ස කායෝ තාවතක් වස්ස ව්‍යාමෝ යාවතක් වස්ස ව්‍යාමෝ තාවතක් වස්ස කායෝ සම්වත්තක් කන්ධකෝ පනසෝ භවංගෝතමෝ රසග්ග සංගීකෝ පනසෝ භවංගෝතමෝ සීහ අනුකෝ පනසෝ භවංගෝතමෝ චත්තාලීස දන්තකෝ පනසෝ භවංගෝතමෝ සම්දන්තකෝ පනසෝ භවංගෝතමෝ අවිවර දන්තකෝ පනසෝ භවංගෝතමෝ සුසුංකදාටකෝ පනසෝ භවංගෝතමෝ පහෝතජිවහකෝ පනසෝ භවංගෝතමෝ බ්‍රහ්මස්සරකෝ පනසෝ භවංගෝතමෝ කරවීක භානි

नच अन्दुवेन अन्दुवं आरोपित्वा निषेदति नच गोपप्फकेन गोपप्फकं आरोपित्वा निषेदति नच पाणिना हनुकं उपादयित्वा निषेदति सो अंतर घरे निसिन्नो समानो नच्छंभति न कंपति न वेधति न परितस्सति अच्छंभे अकंपे अवेधि अपरितस्सि विगतलोमहंसो विवेकावन्तो च स्वभावं गोतमो अन्तर्घरे निसिन्नोति सोपत्तोदकं पतिगन्हन्तो न पत्तं उन्नामेति न पत्तं ओनामेति न पत्तं सन्नामेति न पत्तं विनामेति सो पत्तोदकं पतिगन्हाति नातिथोकं नाति बहुं सो न बुलुबुलुकारकं पत्तं धोति न संपरिवत्तकं पत्तं धोति न पत्तं भूमियं निक्षिपित्वा हन्ते धोति हन्ते सुधोते सुपत्तो धोतोति पत्ते धोते हत्था धोतान्ति सो पत्तोदकं छन्देति नाति दूरे नाच्चासन्नेन च विच्छड्डयमानो सो ओदनं पतिगन्हन्तो न पत्तं उन्नामेति न पत्तं ओनामेति न पत्तं सन्नामेति न पत्तं विनामेति सो ओदनं पतिगन्हाति नातिथोकं नाति बहुं व्यञ्जनं खोपनसो भवं गोतमो व्यञ्जनमत्ताय आहारेति न च व्यञ्जनेन आलोपं अतिमानेति दन्तिं खन्तुं खोपनसो भवं गोतमो मुखे आलोपं संपरिवर्तित्वा अञ्जो हरति न चस्स काचि ओदनमिञ्जा असंभिन्नं कायं पविशति न चस्स काचि ओदनमिञ्जा मुखे अवसिंठा होति अथ परं आलोपं उपनामेति रसपटिसंवेदी खोपनसो भवं गोतमो आहारं आहारेति नो च रसरागपटिसंवेदी अट्ठङ्गसमन्नागतं खोपनसो भवं गोतमो आहारं आहारेति नेव दवाय नमदाय नमण्डनाय न विभूषणाय यावदेव इमस्कायस्थितिया यापनाय विहिंसो परतया ब्रह्मचर्यानुगहाय इति पुराणं च वेदनं पटिहंखामि नाञ्च वेदनं नोपादिसंसामि यात्रा च मे भविष्यति अनवञ्जिता च पाशविहारो चाति सोभुन्ता विपन्तोदकं पतिगह्नन्तु न पतन्तं उन्नामेति न पतन्तं ओनामेति न पतन्तं सन्नामेति न पतन्तं विनामेति सोपतन्तोदकं पतिगह्नाति नातिथोकं नाति बहुं सो न बुलुबुलुकारकं पतन्तं धोति न संपरिवर्तकं पतन्तं धोति न पतन्तं भूमियं निक्षिपित्वा हन्ति धोति हन्तेषु धोतेषु पतन्तो धोतोति पतन्ते धोते हन्ता धोता हन्ति सो पतन्तोदकं छन्देति नाति दूरे नाच्छासन्ने न च विच्छण्डयमानो सो भुन्ता वीन पतन्तं भूमियं निक्षिपति नाति दूरे नाच्छासन्ने न च अनन्थिको पतन्तेन होति न च अतिवेलानुरक्षी पतन्तस्मिन् सो भुन्ता वि मुहुन्तं तुन्हि निषीदति न च अनुमोदनस्य कालमतिनामेति सो भुन्ता वि अनुमोदति न तं भन्तं गर्हति न अन्यं भन्तं पाटिकङ्खति अन्यदन्तु धम्मियाव कथाय तं परिसंसन्दस्येति समादपेति समुत्तेजेति सम्पहंसेति सो तं परिसं धम्म्या कथाय सन्दंसित्वा समादपित्वा समुत्तेजित्वा सम्पहंसित्वा उत्थायासनापङ्कमति सो नाति शीघ्रं गच्छति नाति सनिकं गच्छति न च निमुञ्चितो कामो गच्छति न च तस्य भूतो गौतमस्य काये चीवरं अच्युत्कण्ठं होति न च अच्युत्कण्ठं न च कायस्मिन् अल्लीनं न च कायस्मा अपकण्ठं न च तस्य भूतो गौतमस्य कायं वातो चीवरं अपवहति නච තස්ස භූතෝ ගෝතමස්ස කායේ රජෝ ජල්ලං උපලිප්පති සෝ ආරාමගතෝ නිසීදති පඤ්ඤත්තේ ආසනේ නිසංජ පාදේ පක්ඛාලේති නච සෝභංගෝතමෝ පාදමණ්ඩනානුයෝගමනුයුත්තෝ විහරති සෝපාදේ පක්ඛාලෙත්වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝනීව අත්ත්‍යං ව්‍යාබාධාය චේතේති න පරං ව්‍යාබාධාය චේතේති න උභයං ව්‍යාබාධාය චේතේති අත්ථහිතං පරහිතං උභයහිතං සම්බලෝකහිතමේව සෝභවංගෝතමෝ චින්තෙන්තෝ නිසින්නෝති සෝ ආරාමගතෝ පරිසතින් ධම්මං දේසේති නතං පරිසං උස්සාදේති නතං පරිසං අපසාදේති අඤ්ඤදත්තු ධම්මියාව කථායතං පරිසං සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති අට්ඨංග සමන්නාගතෝ කෝ පනස්ස භූතෝ ගෝතමස්ස මුඛතෝ ඝෝසෝ නිච්චරති විස්සට්ඨෝ ච විඤ්ඤේයෝ ච මඤ්ඤුච සවනීයෝ ච බින්දුච අවිසාරීච ගම්භීරෝ ච නින්නාදීච යථා පරිසංඛෝපන සෝභවංගෝතමෝ සරේන විඤ්ඤාපේති නචස්ස බහිද්ධා පරිසාය ඝෝසෝ නිච්චරති තේතේන භෝතා ගෝතමේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා උට්ඨායාසනා පක්කමන්ති අපලෝකය මානායේව අවිජහන්තා භාවේන අන්දසාමකෝමයං භෝතං භවන්තං ගෝතමං ගච්ඡන්තං අන්දසාමතිතං අන්දසාම අන්තරඝරං පවිසන්තං

अथ को ब्रह्मायुस्स ब्राह्मणस्स एतदोऽसि कतावकाशो कोऽहमि समनेन गौतमेन किन्नु कोऽहं समनं गौतमं पुञ्छेयं दिट्ठधम्मिकं वा अन्तं सम्परायिकं वाति अथ को ब्रह्मायुस्स ब्राह्मणस्स एतदोऽसि कुशलो कोऽहं दिट्ठधम्मिकानं अन्तानं अन्येऽपि मं दिट्ठधम्मिकं अन्तं पुच्छन्ति यन्नूनाहं समनं गौतमं सम्परायिकन्येव अन्तं पुञ्छेयन्ति अथ को ब्रह्माय ब्राह्मणो भगवन्तं गाथा यज्ञभासि कथं भो ब्राह्मणो होति कथं भवति वेदगु ते विञ्जो भो कथं होति सत्यो किन्ति उच्यति अर्हं भो कथं होति कथं भवति केवली मुनिच्च भो कथं होति बुद्धो किन्ति पौच्यतीति अथ को भगवा ब्रह्मायुं ब्राह्मणं गाथाहि पञ्चभासि पुंवे निवासं यो वेदि सङ्गापायं च पश्यति अथ जातिक्खयं पतन्तो अभिन्यावोषितो मुनि चित्तं विशुद्धं जानाति मुत्तं रागेहि सम्भसो पहीन जाति मरनो ब्रह्मचर्यस्स केवली पार्गो सम्बधम्मानं बुद्धोतादिपौच्यतीति एवं ते ब्रह्मायु ब्राह्मणो उत्थायासनायेकं सं उत्तरासङ्गं करित्वा भगवतो पादेषु शिरसा निपतित्वा भगवतो पादानि मुखेन च परिचुम्बति पाणी च परिसंवाहति नामं च सावेति ब्रह्मायु चाहं भो गौतम ब्राह्मणो ब्रह्मायु चाहं भो गौतम ब्राह्मणोति अथ को सपरिसाच्चर्यभूतचिन्ता जाता होसि

ओपपातिकोति तन्थपरिनिम्बायि अनावत्ति धम्मो तस्मालोकाति इदम वोच भगवा अत्तमनाते भिक्खु भगवतो भासितं अभिनन्दुन्ति ब्रह्मायुसुत्तं पठमं।